The church is a supernatural place where we come to meet with the supernatural God. සභාව කියලා කියන්නේ ඒ සුභා උත්තරීතර තැනක් සුභා උත්තරීතර තනන් වහන්සේ අපගේ දෙවියන් වහන්සේ සමග මුණ ගැසෙන්නට පැමිණෙන තැන. The focus in coming to church is not other people. It is not you. It is not other people, but it is the Lord Jesus Christ. අපි සභාවට පැමිණීමේ අපගේ අවධානය වන්නේ ඔබවත් අන් අයවත් නෙවෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. Of course in the church there are people. Church is a people. But the church is not for perfect people. The church doesn't have perfect people in this church. ඔව් සභාව කියලා කියන්නේ සභාවේ ඉන්න සෙනඟ තමයි. නමුත් සභාවේ සර්ව සම්පූර්ණ සෙනඟ නැහැ. How many of you realize that you're not perfect? කී දෙනෙක් දන්නවද ඔබ සර්ව සම්පූර්ණ නැහැ කියලා? Okay. But it is a place of perfecting people. Hallelujah. අපගේ සභාව මනුෂ්‍යව සම්පූර්ණත්වයට ගෙනෙන ස්ථානයක්. Hallelujah. The church does not consist of perfect people. සභාවේ අඩංගු නැහැ සර්ව සම්පූර්ණ සෙනඟ. But it is the place of perfecting people. නමුත් මෙම ස්ථානය තුල සභාව තුල මනුෂ්‍යයා සම්පූර්ණත්වයට පැමිණෙන තැන. Now if you understand this simple statement, simple but powerful statement, මේ සරල නමුත් බලවත් කියමන ඔබ තේරුම් ගත්තනම්, you will come to church with a different attitude. ඔබ සභාවට පැමිණෙන්න යනවා වෙනස් වූ ආකල්පයකින්. You're not going to be judgmental when you come to church. සභාවට පැමිණෙනකොට ඔබ විනිශ්චය කරමින් පැමිණෙන්නේ නැහැ. You will not get hurt by other people when you come to church. ඒ වගේම අන්‍යය කරනකොටගෙන ඔබට දුක හිතෙන්න යන්නෙත් නැහැ. You know some people, oh I got hurt. This brother what he said මගේ සිත රිදුණා. You see, we are not come here to not only we are coming to church to train to be into perfection. අපි සභාවට පැමිණෙන්නේ සම්පූර්ණත්වය උදෙසා පුහුණුව ලබන්නටයි. Hallelujah. Hallelujah. So when we come to church there's so many things happening. We worship the Lord, we listen to the sermon, but also we also learn from one another. We learn to fellowship and we train to submit to one another. අපි සභාවට පැමිණියහම විවිධාකාරයේ දේවල් සභාව තුළ සිද්ධ වෙනවා. අපි নমස්කාර කරනවා, වචනය අසනවා, ඒ වගේම අපි එකිනෙක කෙනා සමග සහභාගීත්වය දරනවා. මේ තුළ අපි පුහුණුව ලබනවා. We learn to work with one another, to serve with one another. එකිනෙක කෙනා සමග එකට ක්‍රියා කරන්නට, සේවය කරන්නට අපි පුහුණුව ලබනවා. And as we do that, we not only learn the word, we learn to practice how to put that word into action. අපි එවිට සිදුවෙන්නේ අපි වචනය ඉගෙන ගන්නවා පමණක් නෙවෙයි වචනය ක්‍රියාවට දාන්නේ කෙසේද කියලා අපි පුහුණු වෙනවා. And then we become better and better. එවිට අපි වඩා යහපත් වෙනවා. Worship is important. When you come to worship, you know, it is a time to reflect on the character of our God and to submit to his lordship. අපි নমස්කාර කිරීම ඉතාමත්ම වැදගත්. අපි নমස්කාර කරන කාලය තුල ඒ දෙවියන් වහන්සේගේ චරිත ගුණාංග සිහි කරමින් උන්වහන්සේට নমස්කාර කිරීම ඉතාමත්ම වැදගත්. When we worship, you know, we align our spirit with God's spirit to receive blessings. අපගේ ආත්මය දෙවියන් වහන්සේගේ ආත්මය සමග අපි එකතු කරමින් උන්වහන්සේගේ ආශිර්වාදය ලබනවා নমස්කාර කාලය තුලදී. It doesn't matter if the worship is good or bad. You know, that worship is for the Lord. So you sing during the worship time, you take part. You open your spirit and sing. নমස්කාර කාලය තුල ඔබ සහභාගීත්වය දැරිය යුතුයි. ඔබගේ ආත්මය විවර කළ ඔබ ගායනා කළ යුතුයි. ඔබ নমස්කාර ඒ කාලයට කැමති වුණත් නැතත් යහපත් වුණත් අයහපත් වුණත්. The worship team cannot worship for you. The worship leader will not worship for your behalf. নমස්කාර කණ්ඩායම සහ මෙහෙවන්න ඔබගේ ආශාව අනුව නෙවෙයි নমස්කාරය මෙහෙවන්නේ. No. You know, the worship team will not worship for you. You have to worship God. ඔබ වෙනුවෙන් නෙවෙයි নমස්කාර කණ්ඩායම নমස්කාර කරන්නේ ඔබ ඔබමම නමස්කාර කළ යුතුයි. Hallelujah. Because God is looking for worshippers. මන්ද දෙවියන් වහන්සේ සැබෑවින්ම නමස්කාර කරන්නන් හොයන නිසා. Hallelujah. He's looking at your heart. You know, where is your worship directed to? ඔබගේ නමස්කාරය කොහෙටද ඔබ ඔසවන්නේ? Hallelujah. So don't be distracted. ඔබගේ අවධානය ඔබ කඩ කරගන්න එපා. In Ephesians chapter 4 verse 12 and 13 Episapote 4 වෙනි පරිච්ඡේදයේ 12 සහ 13 වෙනි පද බැලුවොත් It says God has given leaders ministers who are pastors leaders you know five categories verse 12 it says for the perfecting of the saints for the work of the ministry for the edifying of the body of Christ 12 එසේ දුන්නේ ඇදහිමේද දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතු කමටත් සම්පූර්ණ පුරුෂ කමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ උසමහතේ ප්‍රමාණයට අපි සියල්ල පැමිණෙන තෙක්ය. So God has given leaders, you know, ministers who are anointed by him to train us, to perfect us so that we will work in the ministry, that we will come to the unity of the spirit as the body of Christ. දෙවියන් වහන්සේ අපට නායකයන් දීලා තිබෙන්නේ ඒ ආත්මයන්න් වහන්සේ තුල ක්‍රියාවලිය තුල අපිව පුහුණු කිරීම සඳහා ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා The church is not weak as some people think. සභාව දුර්වල නැහැ සමහර අය හිතන ආකාරයට. Church is not as weak as some people think. සමහර අය හිතන තරම් සභාව දුර්වල තැනක් නෙවෙයි. Church is the body of Christ. සභාව කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. And God has placed his ministers to train God's people unto perfection. දෙවියන් වහන්සේ උන්වහන්සේට සේවය කරන්නන් උන්වහන්සේ ස්ථානගත කරලා තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සම්පූර්ණත්වයට ගෙන ඒම සඳහා. You know, some people say, you know, why do I need to go to church? I can worship God at home. සමහර අය කියනවා, ඇයි මම සභාවට යන්න අවශ්‍ය මට ගෙදර ඉඳලා දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. Oh, I can listen to the internet and get many messages. අන්තර්ජාලයේ මට බොහෝ පණිවිඩ ලබා ගන්න පුළුවන්. You see, you are in error and you are being deceived if you think like that. ඔබ රැවටීමකට අසු වෙලා තිබෙන්නේ ඔබ වැරදි ඔබ ඒ ආකාරයෙන් සිතනවා නම්. The devil likes to isolate God's people. දෙවියන් වහන්සේගේ සෙනඟ ඒ වෙන්ව තබන්න තනි කරලා තබන්න තමයි යක්ෂ උත්සාහ කරන්නේ. When somebody is isolated, he becomes a target. You know, he becomes a victim of the devil. The devil is set ready to attack you. ඔබ දන්නවද යමෙක් තනිවම කොන් වෙලා වෙන් වෙලා කිතුනෙක් සිටිනවා නම් ඔබ යක්ෂයට ගොදුරක් වෙනවා නැත්නම් යක්ෂයාගේ ඉලක්කය වෙනවා ඔහුගේ ග්‍රහණයට ලක් වෙනවා. Hallelujah. So this morning you are in the right place. මේ උදෑසන ඔබ ඉන්නේ නිවැරදි ස්ථානයේ. Hallelujah. Hallelujah. Don't neglect church attendance. සභාවට පැමිණීම ඔබ අතපසු කරන්න එපා සුළු කොට සලකන්න එපා. Praise the Lord. ප්‍රශංසා වේවා. We are continuing now to speak about blessings. ආශිර්වාද ගැන. How many of you like to be blessed? කී දෙනෙක් කැමතිද ආශිර්වාද ලබන්න? I love to be blessed. Blessed by God. ආශිර්වාද ලබන්න විශේෂයෙන් දෙවියන් වහන්සේගෙන්. Hallelujah. Hallelujah. You see, I was teaching you last week that when the pastor teaches on blessing, it's time for people to receive those blessings. මම ගිය සතියේ ඔබට ගැන්නුවා සභා පාලකතුමා ආශිර්වාදය ගැන කතා කරනවා නම් කාලය පැමිණලා තිබෙන්නේ ඔබට ආශිර්වාද භුක්ති විඳින්නට. Some people say, I don't like this blessing, pastor. You know, bless me. සමහර අය කියනවා අපෝ මේ ආශිර්වාදය ගැන කතා කරනවා මම නම් ආස නැහැ ඒ වට කියලා සමහර අය. I'm sorry if you don't like blessing this teaching is not for you. ඔබ ආශිර්වාදය ලබන්නට කැමති නැත්නම් සමා වෙන්න මට කනගාටුයි ඔබට මේ ඉගැන්වීම අදාළ නැහැ. You can be in the same place. එවිට ඔබ MS එකම තැන ඉන්න පුළුවන්. It is too late for you not to be blessed because God has already blessed you if you are a child of God. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙකු නම් දෙවියන් වහන්සේ දැනටමත් ඔබව ආශිර්වාද කළා ඉවරයි. ඔබ ප්‍රමාද වැඩි ආශිර්වාද නොලබන්නට. But the thing is, it is one thing to be blessed. ආශිර්වාදය ලබන්න එක එක දෙයක්. The other thing is, what do you do with the blessing? ඔබ ආශිර්වාදය සමග කුමක්ද කරන්නේ කියන එක තවත් දෙයක්. Because what you do with the blessing will determine if you continue to be blessed. ඔබ ආශිර්වාදය රැගෙන කුමක්ද කරන්නේ අනුව තමයි ඔබගේ ආශිර්වාදය දිගින් දිගටම පැවතෙන්නේ. If you understand the blessing, how it works, you will remain blessed. Hallelujah. ආශිර්වාදය ක්‍රියා කරන ආකාරය ඔබ තේරුම් ගත්තනම් දිගින් දිගටම ඔබ ආශිර්වාදයේ තුල ජීවත් වෙනවා. To be blessed by God means to be empowered. To be empowered to prosper and to succeed in life. දෙවියන් වහන්සේ විසින් ආශිර්වාදය ලැබනවා කියලා කියන්නේ ඔබ බලය ලැබනවා දෙවියන් වහන්සේගෙන් ජීවිතයේ සාර්ථකත්වයේ උදෙසා. You know, blessing is a special grace or an anointing that causes things to work on your behalf. ආශිර්වාදය කියලා කියන්නේ විශේෂ වූ අනුග්‍රහයක් යම් දේවල් ඔබ උදෙසා ඔබගේ වාසිය කරා සිදුවීම සඳහා. It works on your behalf. ඔබගේ වාසිය කරා ඒ දේ ක්‍රියා කරනවා. When the blessing of God controls your life or remains in your life, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබගේ ජීවිතය පාලනය කරනවා නම්, you become failure is inconsistent with your life. ඒ පරාජිතභාවය ඔබගේ ජීවිතයේ සිදුවීම වලකිනවා. Failure becomes inconsistent in your life. පරාජිතභාවය දිගින් දිගටම සිදුවීම නැවතෙනවා. It is impossible for a child of God to fail unless you allow it. දෙවියන් වහන්සේගේ දරුවෙකුට පරදින්න බෑ ඔබ ඒට ඉඩ දුන්නේ නැත්නම්. You cannot be cursed because you're already blessed by God. දෙවියන් වහන්සේ විසින් ඔබව දැනටමත් ආශිර්වාද කළ ඇති නිසා ඔබට කාටවත් බෑ ශාප කරන්නට. Hallelujah. Did you hear that? See, because you are blessed, no one can curse you. ඔබ දැනටමත් ආශිර්වාද ලබා ඇති නිසා වෙන කිසි කෙනෙකුට බෑ ඔබට ශාප කරන්නට. In Isaiah chapter 54 verse 17 says, යෙසාය පොතේ 54:7 වන පදේ කියනවා, No weapon fashioned against you shall prosper. නුඹට එරෙහි වෙන කිසිම අවියක් සඵල වන්නේ නැහැ. So it means weapons may be fashioned against you, but they shall not prosper. නුඹට එරෙහිව යම් යම් දේවල් ආවත් ඒ කිසිම දෙයක් සඵල වන්නේ නැහැ. Hallelujah. Isaiah 54:17. යෙසායා 54 17 වන පදයේ දේශ බලමු. Hallelujah. Hallelujah. So that means when the enemy tries to fashion weapons against you, ඒ කියන්නේ නපුරා ඔබට එරෙහිව අවි එවනකොට, they will be terminated because of the blessing of God. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ මත නිසා එක ක්ෂණයෙන් ඒ වළක්වනු ලබනවා. Hallelujah. In Psalm 71 verse 7, Psalm 71 verse 7, ගීතාවලිය 71 7 වන පදයේ මෙසේ කියනවා, This is speaking about David, King David. දාවිත් රජතුමා ගැනයි මෙතන කතා කරන්නේ. David was a very very blessed man. ආශිර්වාදලත් මිනිසෙක් රජ කෙනෙක් වෙලා හිටිය දාවිත් රජතුමා. If you study David and if you follow this man David, your life will never be the same. දාවිත්ගේ ජීවිතය ඔබ අධ්‍යයනය කරා නම් ඔබගේ ජීවිතය කවදාක්වත් ඒ ආකාරයට තිබෙන්නේ නැහැ. He says, I am as a wonder unto many. Hallelujah. මම බොහෝ දෙනෙකුට විශ්මයක් වෙමි. I am as a wonder to many. Hallelujah. මම බොහෝ දෙනෙකුට විශ්මයක් වෙමි. You know, this is what God wants you to be, a wonder to the world. Hallelujah. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ ලෝකයට විශ්මයක් වීමයි. Everyone who looks at you, everyone who sees you will wonder what happened to this guy. ඔබ දිහා බලන ඕනම කෙනෙක් බලයි මොකක්ද මෙයාට මේ වෙලා තියෙන්නේ කියන්නේ. You know, how is he so prosperous? How is he so blessed? කොහොමද මෙයා මෙච්චර ආශිර්වාද ලැබලා සඵලත්වයෙන් සිටින්නේ? Hallelujah. This should be your story. This is what people should be talking about you. මේ තමයි ඔබගේ කතන්දරය වෙන්නේ. මිනිස්සු ඔබ ගැන කතා කරන්නේ මේ. Because we are not ordinary. We are not ordinary. We are the children of God. The blessed ones. Hallelujah. අපි ආශිර්වාදලත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදලත් දරුවන් නිසා අපි සාමාන්‍ය සෙනඟක් නොවන නිසා. You are the blessed of the Lord. Hallelujah. දෙවියන් වහන්සේගේ ආශිර්වාදලත් සෙනඟයි. You are the blessed of the Lord. ඔබ දෙවියන් වහන්සේගේ ආශිර්වාදලත් සෙනඟයි. So you may ask, how, Pastor, how do I stay in this blessing? ඔබ අහන්න පුළුවන් පාස්ටර් කොහොමද මම මේ ආශිර්වාදය තුල රැඳී සිටින්නේ? How do I walk in this blessing continually? දිගින් දිගටම මේ ආශිර්වාදය තුල මම හැසිරෙන්නේ කෙසේද? Number 1, you should know the things God has blessed you from his word. දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඔබ දැනගත යුතු කාරණාවක් තමයි මොනවද ඔබ දැනටමත් ලබා ඇති ආශිර්වාද? The word of God explains to you how much you have been blessed. දෙවියන් වහන්සේගේ වචනය විග්‍රහ කරනවා කොපමණ ඔබ ආශිර්වාද ලබා ඇතිද? Number 2, you must be conscious of that blessings. ඒ ආශිර්වාදය පිළිබඳ දැන ගැනීමෙන් ඔබ සිටිය යුතුයි. And meditate on it continually. දිගින් දිගටම මේ පිළිබඳ මෙනෙහි කළ යුතුයි. Irrespective of your circumstances, of your past experiences. ඔබගේ වාතාවරණය කුමක් වුවත්, ඔබගේ අතීතයේ අත්දැකීම් කුමක් වුවත්. You know, many people cannot believe that God can bless you because as they look back in their life they have many disappointments, many failures. බොහෝ අයට විශ්වාස කරන්න බැහැ දෙවියන් වහන්සේට හැකියාව ඇති බවට ඔවුන්ට ආශිර්වාද කරන්න මන්ද ඔවුන්ගේ අතීතයේ අත්දැකීම් නිසා අතීතයේ පරාජය වීම නිසා. But the word of God is the truth. The word of God doesn't depend on your situation, your experience. Don't try to put your past and compare it to the word of God. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ වචනය සත්‍යයි. ඔබගේ වාතාවරණය කුමක්වත්, ඔබගේ අතීතයේ අත්දැකීම කුමක්වත්, එය ඔබ සසඳන්න හදන්න එපා දේව වචනය සමග. Hallelujah. Hallelujah. Hallelujah. You know, so you look at the word concerning your situation. ඔබගේ වාතාවරණය පිළිබඳ ඔබ වචනය දෙස බලන්න. For instance, let's say you find it difficult with your children. ඔබගේ දරුවන් සමග ඔබට අභියෝග තිබෙනවා. You find it hard to bring your children up. ඔබගේ දරුවන් හදන්නට ඔබට අමාරු වෙන්න පුළුවන්. What does the Bible say about that? දේ වචනේ කුමක්ද ඒ ගැන කියන්නේ? In Isaiah 54 verse 13. යෙසායා 54 වන පරිච්ඡේදයේ 13 වන පදේ Isaiah 54:13 they said and all thy children shall be taught of the Lord and great shall be the peace of thy children. නුඹේ සියලුම දරුවෝද ස්වාමින් වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති. නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය. Many parents are continually worried, they are concerned about their children. බොහෝ දෙමාපියන් ඔවුන් සැලකිලිමත් වෙනවා ඔවුන්ගේ දරුවන් පිළිබඳව. They are worrying all the time. ඔවුන් නිතරම කරදර වෙනවා දරුවන් පිළිබඳව. But look at the word of God. දේ වචනේ දෙස ඔබ බලන්න. He says, "Thy children will be taught of the Lord." ස්වාමීන් වහන්සේ විසින් නුඹේ දරුවන්ට උගන්වනු ලබන්නෝය. And great that shall be their peace. Hallelujah. ඔබගේ දරුවන්ගේ සමාදානය මහත් වන්නේය. Hallelujah. Our children are blessed. Hallelujah. ඔබගේ දරුවන් ආශිර්වාදලා. They'll be taught of the Lord. දෙවියන් වහන්සේ ඔවුන්ට උගන්වන නිසා. Your great is their peace. ඔවුන්ගේ සමාදානය මහත් වෙනවා. They shall never stray, their feet shall not slide. කවදාකවත් ඔවුන් වැටෙන්නේ යන්නේ නැහැ. Hallelujah. So this is how you recognize the blessing of God in every area of your life. ඔබගේ ජීවිතයේ හැම ක්ෂේත්‍රයකම ඔබ දෙවියන් වහන්සේගේ වචනය හඳුනා ගන්නට අවශ්‍යයි. Lastly, you proclaim, you declare and confess those blessings over that situation. ඒ වගේම අවසාන වශයෙන් ඔබ ඒ ආශිර්වාද ඔබගේ වාතාවරණයන් තුළ ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. Consistently keep proclaiming it. දිගින් දිගටම ඔබ මේ දේ කළ යුතුයි. Insist on them until they come to pass. ඔබ මුරණ්ඩුව ඒ දේ තුලම රැඳී ඒ දේ ප්‍රකාශ කරන්න ඒ දේ ඉෂ්ට වෙනකම්. No matter what happens, no matter what you see with your optical eyes, the word of God is the truth. Hallelujah. ඔබගේ පියවි ඇසින් ඔබ කුමක් දුටුවත් දෙවියන් වහන්සේගේ වචනය සත්‍ය නිසා ඒ දේ ප්‍රකාශ කරන්න ඔබ. Never make negative confessions about your situation. ඔබේ වාතාවරණය පිළිබඳ ඍණවාදී ප්‍රකාශ කිරීම කවදාක්වත් කරන්නට එපා. It doesn't matter from where you hear. Don't confess. Don't agree with the negative. ඔබ මොන ආරංචියක් ලැබුවත් ඔබ ඒ ඍණවාදී දේ ප්‍රකාශ කරන්නට එපා. The Bible says our words build up or destroy, pull down. බයිබලයේ කියනවා අපගේ වචන කරන කොටගෙන අපට ගොඩනගන්නත් පුළුවන් ඒ දේ විනාශ කරන්නත් පුළුවන්. With our words we build up or we pull down. අපේ වචන කරන කොටගෙන අපි ගොඩනගනවා නැත්නම් අපි විනාශ කරනවා පහලට ඇදහලනවා Have you noticed it is easier to destroy it is easier to pull down than to build ඔබ දන්නවද ඉතින් ලෙහෙසි ඒ පහතට ඇදහෙලන්නට නැත්නම් විනාශ කරන්නට ගොඩනගනවට වඩා One negative confession can destroy or pull down 1000 100000 positive confessions you have made ඔබගේ එක ඍණවාදී ප්‍රකාශ කිරීමකට පුළුවන් ඔබ දසදහස් ගණනක් ධනවාදී ප්‍රකාශ කිරීම කළා තිබෙනවද ඒ සියලුම දේ විනාශ කළා cancel කරලා It's not enough to confess the positive and when you hear the negative you begin to confess the negative ඔබ ධනවාදී දේ ප්‍රකාශ කරමින් සිටලා ඊට පස්සේ ඍණවාදී ආරංචිය පැමිණ හැටිය ඒ ඍණවාදී දේ ප්‍රකාශ කිරීම You go to church and you say God says pastor says this and then you hear something then you say the doctor says this ඔබ සභාවට කියලා and both are not in agreement ඔබ සභාවට ගිහිල්ලා පාස්ටර් කියන දේ අහලා කියනවා දෙවියන් වහන්සේ මේ දේ කියනවා පාස්ටර් මේ දේ කියනවා ඊට පස්සේ දොස්තරවරයා ගාවට කියලා කියනවා දොස්තර මේ දේ කියනවා කියලා දෙකම පරස්පර විරෝධී කියමන් දෙකක් and you come to the pastor and say doctor to the pastor also pastor gawata gihilla ithu passe doctor kiyala kiyana pastorta hallelujah many people call me doctor these days boho aya pastor roshanta doctor kiyala they be so much with the doctor ai dossara ekka etaram kaale gatha kala in james chapter 3 verse 9 and 10 yakob pote thumwana parichchede name saha I'm not addressing certain people here sorry james chapter 3 verse 9 He said, therefore, we bless God, even the Father, wherein curse we men, which are made after the similitude of God. Ein Swami Upiyanan Vahanseta avi prashansa karamu, ein ma Devyan Vahansage samanatwe lesa mavana lada manushyanta api shapa karamu. What he said, out of the same mouth proceeded blessing and cursing. එකම මුඛයෙන් ප්‍රශංසාවත් ශාප කිරීමත් සිද්ධ වෙනවා My brethren these things ought not so to be මේ දේ සිදුවිය යුතු නැහැ Doeth the fountain send forth at the same place sweet and bitter water ප්‍රශංසාවත් ශාපයන් එක මුඛයෙන් නික්මෙන්නේ මාගේ සහෝදරයනි මේ කාරණාය මෙසේ වීම යුතු නැත උල්පත එක සිදුරෙන් මිහිරි දියත් නිකුත් දියත් නිකුත් කරයිද Hallelujah. What does he say? From a fountain, does bitter water and sweet water both come at the same time? උල්පතකින් එන්න පුළුවන්ද? තිත්ත වතුරත් මිහිරි වතුරත්? It is not possible. වෙන්න බැරි දෙයක්. So in the same way, ඒ වගේම from our mouth, අපගේ මුඛයෙන් what is coming out of our mouth? කුමක්ද පැමිණෙන්නේ එළියට? You know, does at one time You know nice words come ekapar ekavelawakata alankara wachana paminenawada but at another time when there is pressure pidanakari tattwayan yatate you know jumps out other words wenath wachana enawada katin and the bible says it should not be bible e kiyenawa ehema wenna baha out of the same mouth ekama mukhen out of the same mouth ekama mukhen so even when you complain ඔබ මැසිවිලි දඩවනකොට පවා your complaints can be used by the devil to bring a curse on you ඔබගේ මැසිවිලි දඩවීම පවා යක්ෂයාට පාවිච්චි කරන්න පුළුවන් ඔබගේ ජීවිතය මතම ශාපයක් ගෙනෙන්නට did you hear that ඔබට ඒ දේ ඇසුනද refuse to complain and continue to proclaim god's blessings ඔබ මැසිවිලි දෙදීම ප්‍රතික්ෂේප කළා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ප්‍රකාශ කරන්න speak blessings on your life ඔබගේ ජීවිතය මත ආශිර්වාදය නිදහස් කරන්න you know complaints are like the bitter waters that come from your mouth මැසිවිලි දෙදීම හරියට ඒ තිත්ත වතුර ඔබගේ කටෙන් එනවා වගේ you know have you noticed when you complain You know do people love to hear your complaints? ඔබ මැසිවිලි දඩනකොට මිනිස්සු ආසද ඒ දේ අහන්න? You know, people try to run away from those who are always complaining. නිතරම මැසිවිලි දඩන අය වෙතින් කට්ටිය පලා යන්න උත්සාහ කරනවා. You know many people call me over the phone. සමහර අය call කරනවා මට. And I know when so and so calls me මම දන්නවා මේ කෙනා මට call කරා නම් He always calls with a testimony. නිතරම සාක්ෂියක් ඇතුව තමයි කෝල් කරන්නේ. I'm very happy when I see that name on the phone. ඒ නම මගේ ෆෝන් එකේ දකින්න කොටත් මට සතුටුයි. Because I know he's bringing a praise report. මන්ද ප්‍රශංසාවේ වාර්තාවක් ඔහු ගෙනෙන නිසා. And when he hears it's like sweet water. ඒ මිහිරි ජලය වගේ ඒක ඇහෙනකොට. Wow. I'm encouraged. I'm blessed. මම ධෛර්යමත් වෙනවා. මම ආශිර්වාද ලත්. Yet there are very few people now. There are almost none. සමහර වෙලාවට සමහරක දැන් මේ වෙනකොට කවුරුත් නැහැ අතට. I must say the truth. When I see it, I know this is about some complaint. මොනහරි වරද්දක් ගැන කියන්න තමයි මෙයා කතා කරන්න කියලා මම දන්නවා. Nothing wrong, something is wrong. මොනහරි ප්‍රශ්නයක්. Something is gone wrong. මොනහරි ප්‍රශ්නයක් වෙලා තමයි මෙයා මට දැන් කතා කරන්නේ. You know, God is a God of blessings. Devyan wahanse aashirwade devi kene. Hallelujah. Hallelujah. You know, God wants us to learn to trust him. Devyan wahansege kematta api igena ganeema unwahansewa vishwasa kiranna. You know, one of the things that when you come to church, the perfecting, I'm perfecting you today. You know, I'm teaching you how to grow. Mama ada davase obowa sampurnatwayata genenawa vardhane wenne keseida kiyala obatu ganwanawa. You know, how you trust God is you trust the word of God. ඔබ කෙසේද දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ? දේව වචනය විශ්වාස කිරීම තුලින්. God's word and God cannot be separated. දෙවියන් වහන්සේ තුන් වහන්සේගේ වචනය අපට වෙන් කරන්නට බෑ. God cannot lie. දෙවියන් වහන්සේට බෑ බොරු කියන්නට. So if he has said something in the word, it is yes and amen. දෙවියන් වහන්සේගේ වචනේ යම් දෙයක් සඳහන් වෙනවනම් එය ඔව් සහ ආමෙන්. And we must learn to trust God and his word. අපි ඉගෙන ගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වචනයත් උන්වහන්සේවත් විශ්වාස කරන්න. Last week I said, how do you live the high life? By living in the word. ගිසතේ මම ඔබට උගන්වුවා කෙසේද මේ උසස් වූ ජීවනය තුල ජීවත් වෙන්නේ? දේව වචනය තුල ජීවත් වීමෙන්. You know, everything in this universe has to be connected to its source. මේ පෘථිවියේ හැම දෙයක්ම සම්බන්ධ කළ යුත්තේ එහි ආරම්භක අමුද්‍රව්‍යයටයි. For instance, fish has to be connected to water. මත්ස්‍යෙක් නැත්නම් මාළුවෙක් ජලය සමග සම්බන්ධ විය යුතුයි. Plant life have to be connected to the soil. පැලෑටි පස් එක්ක සම්බන්ධ විය යුතුයි. Hallelujah. In the same way, one who is born of God, දෙවියන් වහන්සේගෙන් උපත ලත් තැනත්තා ඒ වගේම a child of God who is born of the word, දෙවියන් වහන්සේගේ දරුවෙක් වචනෙන් උපත ලැබපු must be connected to his source, which is the word of God. ඒ පුද්ගලයාගේ ඒ ආරම්භක දෙයට දේව වචනයත් එක්ක සම්බන්ධ විය යුතුයි. When you are not connected to the word, ඔබ වචනය සමග සම්බන්ධ වී සිටියේ නැත්නම් you cannot see blessing in your life. ඔබගේ ජීවිතයේ ආශිර්වාදය ඔබට භුක්ති විඳින්නට බෑ. Did you understand that? ඔබේ දේ තේරුම් ගත්තද? You know, when you're struggling, when you're confused, when you see, you know, challenges are coming. ඔබ වියවුල් වුණාම, කරදර වුණාම, කලකිරීමටපත් වුණාම අභියෝග ඔබ වෙතට පැමිණෙන විට you know, check whether you are connected to the word. ඔබ සෝදිසි කළා බලන්න අවශ්‍යයි Tamanගේ ජීවිතයේ ඔබ වචනය එක්ක සම්බන්ධ වෙලාද සිටින්නේ. No point looking for other solutions. වෙනත් විසඳුම් හොයන්න යන්න එපා. Hallelujah. You know, a lot of people try to when they have problems they are trying to find solutions from the word. බොහෝ අය ප්‍රශ්න අභියෝග වලට මුහුණ දෙන විට ඔවුන් විසඳුම හොයන්න උත්සාහ කරනවා ලෝකයෙන්. They try to figure out what to do. කොහොමද දැන් විසඳුම ගෙනෙන්නේ කියලා මනසෙන් ඔවුන් තර්ක කරලා හොයන්න බලනවා. They try to figure out what to do now. දැන් මොකක්ද කරන්න කියලා මනසෙන් කල්පනා කරනවා. But do you know that the Lord is with you all the time? ඔබ දන්නවද දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම ඔබ සමගයි කියලා? In Deuteronomy 31 verse 6 ද්විතීය කතාවේ 31 6 වෙනි පදේ I love this verse. It says, be strong and of good courage, fear not nor be afraid of them, for the Lord thy God, Amen. it is he that goeth, who doeth, go with thee, he shall not fail thee nor forsake thee. ශක්තිමත්ව ධෛර්යමත්ව සිටපල්ලා ඔවුන් ගැන බය නොවෙල්ලා තැති from the NIV that one yeah තැති නොගනිල්ලා මක්නිසාද නුඹේ දෙවියන් වහන්සේ දෙවි වූ ස්වාමීන් වහන්සේ නුඹ සමගයි මක්නිසාද නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේම නුඹ සමග යනසේක your God goes with you. දෙවියන් වහන්සේ නුඹ සමග යනසේක. Did you see that? ඔබ එද දැක්කද? Everywhere you go, God goes with you. ඔබ යන හැම තැනකම දෙවියන් වහන්සේ ඔබත් සමග යනවා. Hallelujah. Now this is in the Old Testament. මේ පරණ ගිවිසුමේ. Now in the New Testament, the Holy Spirit is in you. Hallelujah. Amen. අලුත් ගිවිසුමේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලයි සිටින්නේ. In Proverbs chapter 3 verse 5 and 6, හිතෝපදේශයේ පොතේ 3 වන පරිච්ඡේදයේ 5 සහ 6 පද. This was one of the early scriptures that I learned when I was a new Christian. අලුත් කිතුනුවෙක් වෙලා ඉන්නකොට මම ඉගෙනගත්ත බයිබල් පදයක්. I used to memorize these scriptures. මේවා හොඳට මෙනෙහි කරලා ඉගෙනගත්ත කටපාඩම්. In fact, my pastor made me memorize the whole of Proverbs chapter 3. හිතෝපදේශයේ 3 වන පරිච්ඡේදයේ මුළුමනින්ම මට කියලා කටපාඩම් කෙරෙව්වා මගේ පාස්ටර්. Trust in the Lord with all your heart and lean not to your own understanding. Numbeba nuwanehi nopihita numbe mulusitin swamin wahanse kerehi vishwasa karapalla. He says trust in the Lord with all your heart and lean not to your own understanding. Numbe mulu hadawathinma oba swamin wahansewa vishwasa karanna numbe nuwanehi nopihita sitinna. Hello, he says do not lean, do not, you know, do not depend on your feelings. ඔබගේ හැඟීම් මත ඔබ යැපෙන්නට එපා කියලා කියනවා එතන. You know, many people, even Christians, you know, they depend on their feelings. බොහෝ කිතුනුවන් පවා ඔවුන්ගේ හැඟීම් මත යැපෙනවා. That's why they say I got hurt. ඒකයි ඔවුන් කියන්නේ අනේ මට දුක හිතුණනේ. You know, it doesn't matter if you get hurt. ඔබට දුක හිතුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. In life, if you live with people, you are bound to get hurt. ඔබ ජීවිතේ වෙනත් අය සමග ඔබ ජීවත් වෙනවා නම් ඔබට නිකම්ම දුක හිතෙන්නට අවස්ථාව තිබෙනවා. But you must learn to trust in the Lord. නමුත් ඒ සියල්ල තුල ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරන්න ඉගෙන ගන්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. Because when you trust in the Lord, ඔබ ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන විට, the next verse says in all your ways acknowledge him. He will make your path straight. නුඹේ සියලු මාර්ග වලදී උන්වහන්සේ සලකා පන්නේ විට උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත. Hallelujah. Amen. You know what is he saying? He will show you what decisions to make, how to walk, how to do things. Hallelujah. මෙසානෙන් අර්ථවත් වෙන්නේ කුමක්ද උන්වහන්සේ ඔබට පෙන්වන්නට යනවා ඔබගේ මාර්ගය කුමක්ද ඔබ ගත යුතු තීරණ කුමක්ද කියලා. Hallelujah. Because your feelings are always fluctuating. මන්ද ඔබගේ හැඟීම් නිරන්තරයෙන්ම ඉහළට පහළට යන්න පුළුවන්. Your feelings will not give you the accurate picture that God wants to show you. ඔබගේ හැඟීම් වලට බහැ දෙවියන් වහන්සේ ඔබට සැලසුම් කර ඇති ඒ නිවැරදි පින්තූරය ඔබට පෙන්වන්නට. Only the word of God can give you the accurate picture. දෙවියන් වහන්සේගේ වචනයට පමණයි ඔබට දෙන්න පුළුවන් ඒ නිවැරදි විශාල පින්තූරය. So when you trust in the Lord, he will show you the picture and he will show you what to do, how to behave, how to speak so that you will be perfected. Hallelujah. ඔබ ස්වාමීන් වහන්සේ කෙරෙහි පමණක් විශ්වාස කරාම උන් වහන්සේ ඔබට පෙන්වන්න යනවා ඔබ ක්‍රියා කළ යුත්තේ කෙසේද ඔබ හැසිරිය යුත්තේ කෙසේද කුමක්ද ඔබ කතා කළ යුත්තේ කියලා. Hallelujah. Hallelujah. You know the word of God is unchanging. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ වචනය කවදාක්වත් වෙනස් වන්නේ නැහැ. Our feelings change. අපගේ හැඟීම් වෙනස් වෙනවා තමයි. You know, sometimes because of our feelings we do something and later on we regret. සමහර වෙලාවට හැඟීම් කරනකොට අපිගෙන අපි යම් යම් දේවල් කරනවා ඊට පස්සේ අපි පසුබට වෙනවා ඇයි එහෙම කරේ කියලා හිතනවා. You know, people how learned they are, they can be, they would make mistakes. කොපමණ උගත් අය වුණත් ඔවුන් අතිනුත් වැරදි වෙන්න පුළුවන්. But the Lord's word will never be a mistake for your life. නමුත් දෙවියන් වහන්සේගේ වචනය කවදාක්වත් වැරදෙන්නේ නැහැ ඔබගේ ජීවිතය තුළ. Hallelujah. Hallelujah. So no circumstances that you meet in life, ඔබගේ ජීවිතයේ ඕනෑම වාතාවරණයක් වුවත්, is not too big for you to handle. ඔබට විශාල වැඩි නැහැ ගනුදෙනු කරන්නට. If you handle it trusting in the Lord and his word. දෙවියන් වහන්සේගේ වචනයත් ස්වාමින් වහන්සේවත් විශ්වාස කරමින් ඔබ ගනුදෙනු කරානම්. Hallelujah. Hallelujah. Hallelujah.